සංසාර සාරෝග විනීතනි සං සන්නේත සාතං සුචි සාරදේසං සන්දේරකං සන්න තනුපලාසං සංලාපදේසින් පනමේ විසාසං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි මරණවැලෙහි සම්බුදාලෝක බෞද්ධ විහාරස්ථානයේ මාසිකව සිදු කෙරෙන සීල සමාදාන වැඩසටහනයි 2025 වර්ෂයේ අගෝස්තු මාසයේ පැවැත්වෙන්නේ 2569 වෙනි බුද්ධ ජයන්ති වර්ෂයේ බුද්ධ වර්ෂයේ නිකිනි පුන් පොහෝ දිනේ වෙනුවෙනුයි පින්නතුන් අද සිල් සමාදන් වල සිටින්නේ. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව අපේ ජීවිතයේ ඊටාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා සලකන්නට. අප සසර මේන ගමනේදී සුගතියක් ලබාගත් මොහොත, බුද්ධෝත්පාදයක් ලබාගත් මොහොත සහ ධර්ම ශ්‍රවණයට වටා පිටාවක් තියෙන මොහොතක ඒ ධර්මයේ අහන් ලැබෙන මොහොත සවනානුත්තරය කියලා සලකනවා. අපේ දේශවන් වලින් අහන වටිනාම දේ තමයි ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව. මේ ධර්මයේ ශ්‍රවණය කරන මොහොත විමුක්තායතනයක් කියලා සඳහන් කරනවා. අපේ හිත කෙලෙසුන්ගෙන් මිදෙන අවස්ථාවක් කියලායි සලකන්නේ. ඒ සඳහා වෙනතුනේ අප ඊටාම අවධානෙන් බණහනට ඕන. නිදිමත වගේ ආවොතින් කොහොම හරි එක වළක්වගෙන නැගිටලා ඇවිදින්මින් සක්මන් කරමින් හරි මේක අහන්නට ඕන. නිදාගත්තොත් අහිමි වෙනවා මේක. ඒ නිසා තමයි මෙතන දක්ෂ වෙන්නට ඕන හැම දහම් පදයකින්ම උපරිම ප්‍රයෝජන ගන්න දක්ෂ වෙන්නට ඕන. ධර්මයේ සඳහන් වෙනවා කොයිතරම් අවධානයෙන් අහන්න ඕනද කියන එක. හරියට අප රාත්‍රියේ ගමනක් යනකොට දැඩි කරවල මොහොතක අපේ අතේ විදුලි ආලෝකයක් විදුලි පහනක් නැත්නම් අප අකුණු ගහන ආලෝකයෙන් යනවා නම් අකුණක් ගහනකම් බලාගෙන ඉන්නවා. ඉඳලා ටික දුරක් දුවල යන අකුණ ගහවම ආයි නැවතිලා ඉන්නවා. කරවලයි දැන් ආයි අකුණක් ගහනකම් ඉඳලා ආයි ඉතුරු ටික දුවනවා. මෙන්න මේ වගේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී අපේ ජීවිතයට අදාළ වැදගත් කරුණු ගන්න අදහසින් ඉතාම අවධානයෙන් ධර්ම ශ්‍රවණය කරන්නට ඕන පින්නතුනි. ඇයි අප එහෙම කරන්නට ඕන? අපේ ජීවිතේ ලැබපු වටිනාම දේ තමයි ධර්මය. ඒ ධර්මයේ ලැබෙන මොහොත පින්නතුනි. අපේ ජීවිතය අනිත් ඕන දෙයක් මිල කරන්න පුළුවන්. ඔබේ දරුවන්ට කරපු වියදම්, ගේ දොරවලට කරපු ඉඩකඩම් වලට වියදම් කරපු ඒ ඔක්කොම මිල කරන්න පුළුවන්. හැබැයි මේ ධර්මයේ ලැබෙන මොහොත ලබන්නට අප කළා වූ කැපවීම වියදම පින්නතුනි මිල කරන්න බෑ. මේක අවුරුදු 40ක 50ක උත්සාහයක් නෙවෙයි. ඇතැම් විට කල්ප ගානක් කරපු පින්කම් වල ප්‍රාර්ථනාවල ප්‍රතිඵල ලැබෙන මොහොත පින්නතුනි මේක. එනිසා මේ මොහොත තමයි තමන්ගේ ජීවිතයේ වටිනාම මොහොත කියලා තමා සලකන්නට ඕන. සද්ධර්මයේ පින්නතුනි අති දුර්ලභ කාරණයක් විදිහට සලකනවා. මේ සද්ධර්මයේ ලැබෙන මොහොතෙහි බොහෝ දෙනෙක් සුගතිගාමීව හිටියත් සුගතිගාමීවල හිටියට විතරක් මේක ලැබෙන්නේ නැහැ. මේකට ලොකු පිනක් ප්‍රාර්ථනාවක් තියෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි ඇතැම් විට පින් කළ මේ ලෝකෙට ආවත් ධර්මයේ ලැබෙන මොහොතේදී ඒ දහමට දෙස්වන් යොමු කරන තරම් විවේකයක්, නිරෝගී භාවයක්, පරිසරයක් බොහෝ දෙනුට නැහැ පින්නතුනි. ඇතැමිට මේ මොහොතේ රැකියා කරන අය ඉන්නවා අද වැඩ නොකරොත් ඇතැම් විට ජීවිතය ගෙනියන්න බැරි නිසා. ධර්මයට කැමති. නමුත් අද දවසවත් එයට කැප කරන්න බෑ. නමුත් ඔබ ඒ අතින් මේ විවේකය ලබාගෙන තියෙනවා. අපේ ජීවිතයේ වටිනාම දෙයක් තමයි මේ ධර්මය ලැබෙන වෙලාවේදී ඒක අහන්නට අපට තියෙන විවේකය පිණිසුයි. ඇත්තටම ධර්මයේ පුහුණු කරන්න කියලා විවේකයක් ඕනේ නැහැ. හුස්ම ගන්න පුළුවන් නම් ධර්මයේ පුහුණු කරන්න පුළුවන්. හුස්ම ගන්න කියලා නැහැනේ වෙනම කාලයක් යන්නේ නේද? අනේ මට අද හුස්ම ගන්න ඕන, අද නිවාඩුවක් දාන්න ඕන කියලා එහෙම කරනවද? ජීවත් වීමම තමයි හුස්ම ගැනීම කියන්නේ. හුස්ම ගැනීමම තමයි ජීවත් වීම කියලා කියන්නේ. අන්නේ වගේ අප දහම් පණිවිඩය හරියට අහලා තියෙනවා නම්, අපි හුස්ම ගන්නව නම්, ඒ හැම මොහොතම පින්නතුනි ධර්මීය පුහුණු කරන අවස්ථාවක් කරගන්න පුළුවන් අපට. මෙන්න මේ දහම අහන මොහොතත් සලකන්නේ හිත කෙලෙසුණුගෙන මිදෙන අවස්ථාවක්. මේකත් ධර්මීය පුහුණු කරන අවස්ථාවක්. බොහෝ විට අපට හිතෙන්නේ පන්සලේදී බණ අහනවා, ගෙදර ගිහිල්ලා ඇස් දෙක පියාගෙන නැත්නම් ආරණ්‍යයකට ගිහිල්ලා ධර්මය පුහුණු කරනවා කියලා නේද? පින්තුනි, ඒ අදහස නිවැරදි නෑ. ඔබ ධර්මය අහන්න වාඩි වෙච්ච මොහොතේම තමයි ඔබේ පුහුණුව, ඔබේ ප්‍රැක්ටිස් එක පටන් ගන්න. ඒ නිසා මේ දහම අහන මොහොතත් ධර්මය පුහුණු කරන අවස්ථාවක් කියලා සලකන්නට. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ බොහෝ ශ්‍රාවකයන් ධර්ම අවබෝධය කළේ, මාර්ගඵල ලැබුවේ බණ අහන මොහොතේ පින්නතුනි. අපට බොහෝ වෙලෙ හිතෙන්නේ ධර්මය අහලා ගිහිල්ලා ඇස් දෙක පියාගෙන ඉන්නකොට එකපාර නිවන් දකින්නවා කියලානේ. එහෙම අවස්ථාවකුත් ධර්මයේ සඳහන් වෙනවා. නමුත් බොහෝ සිදුවීම් අපට තියෙන පින්නතුනි, ඇස් දෙක වහගෙන භාවනා කරන අවස්ථාවලට වඩා ඇස් දෙක අරගෙන හොඳ අවදියෙන් ධර්මය පුහුණු කරන, ධර්මය අහන මොහොතම තමයි ධර්මය පුහුණු කිරීමත් වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය බොහෝ ප්‍රසිද්ධ ශ්‍රාවකයන් ධර්ම අවබෝධය කළ තියෙන්නේ ධර්ම ශ්‍රවණය කරන මොහොතේ, ඇස් දෙක අරගෙන බණ අහන මොහොතේ පින්නතුනි. අනේ නිසා අපටත් මේ ධර්ම ශ්‍රවණය කරන මොහොත ධර්ම පුහුණුවක් බවට පත් කරගන්න පුළුවන්. එනිස ඇස් දෙක අරගෙන හිටියද කමන්නේ, වරදක් නෙවෙයි ඈ. ඇස් දෙක වහගෙන ඇතැම් විට බණ ඇහුවොත් ඉක්මනටම නිින්ද යනවා. තමම දන්නේ නැහැ නිින්ද කියලා දවස් දින දින්නේ කියලා. එනිස ඇස් දෙක අරගෙන හිටියට වරදක් නැහැ. සමහරට ඇස් දෙක වහගෙන බණ අහන එක හොඳයි කියලා සමහර පුරුදු වෙච්ච අය ඉන්න, මේක හොඳයි. හැබැයි හරිය කල්පනාකාරී වෙන්න ඕන, දන්නේම නැහැ නිින්ද කියලා. එතෙන්ට අවස්ථාව සලසා ගන්න එපා පින්නතුනි. මේක වටිනාම මොහොතක්. අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සද්ධර්මයේ තියෙන ඉතාම වැදගත් මාතෘකාව, ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව. සංයුත්ත නිකායෙහි මහා වග්ගය කියන කොටසේන මග්ග සංයුත්තේහි තියෙන විඥා විමුක්ති කියන සූත්‍රය. පින්නතුනේ, මේ බුදුදහම තුළ පුහුණු කරන්න තියෙන කාරණා සියල්ලක්ම එකට කැටිවෙච්ච ස්ථානය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. අපි බොහෝ විට මේකේ තියෙන කරුණාවට පොඩි කණ ඉඳන්ම පාඩම් කරලා තියෙනවා. දාම්පස්සලන කාලේ ඉඳන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය මොනවද කියලා අහුවොත් මුලින්නම් අගට කියනත් පුළුවන්, අගේ ඉඳන් මුලට කියනත් පුළුවන් නේද? පින්නතුනි, අපි දන්න දේ පුහුණු කරන දේ අතරේ ලොකු වෙනසක් තියෙනවා. අපි දන්න දෙයක් අහනකොටම අපි හිතෙන්නේ ආයි අපි දන්න දෙයක් තමයි අදත් හඳුරේ කියන්නේ කියලා නේ. පින්නතුනි, එහෙම හිතන්න එපා. අපි දන්න දේ, ඒ දන්න දේ පුහුණු කිරීමයි අතරේ ලොකු වෙනසක් තියෙනවා. කොච්චර වෙනසක්ද? අහසට පොළොව වගේ වෙනසක් පින්නතුනි. තමන් දන්න දේ, ඒ දන්න දේ පුහුණු කිරීම අතරේ අහසට පොළොව වගේ වෙනසක් තියෙනවා. එච්චර පරතරයක් තියෙනවා. ධර්ම මාර්ගයේ ප්‍රධාන ගැනීමක් භාගතුන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ඉඳන්ම බොහෝ දේශනාවල ප්‍රකාශ කරපු කාරණයක් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ දුකෙන් නිදහස් වෙන මාර්ගය දේශනා කරද්දී ප්‍රධානතම පුහුණු කිරීමේ මාවත විදියට දේශනා කළේ සම්මා දිට්ඨිය ආදී අංග වලින් යුක්ත ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේක පින්තුනේ නිකන් ලැබෙන්නේ නැහැ. සසර පින් කළා තියෙන වගේම මේ ආත්ම භාවයේ තමන්ගේ ළඟ ලොකු ගුණයක් තිබ්බොත් තමයි මේක ලැබෙන්නේ. ධර්මයේ සඳහන් වෙනවා නැගෙනහිර දිසාවෙන් ඉර පායනකොට ඉර පායන කලින් අරුණෝදය කියලා එකක් තියෙනවා. නැගෙනහිර පැත්තේ අහස රතු පාට වෙනවා බලාකුළු. ඉර එන්න කලින් ඉර අපි දකින්න කලින් නැගෙනහිර අහස රතු පාට වෙනවා. අනේ නැගෙනහිර පැත්ත රතු පාට වෙනකොටම දන්නවා අපි තා සුළු මොහොතකින් ඉර පායනවා කියලා. අන්නේ වගේ අපේ ජීවිතයේට කල්යාණ මිත්‍රාශ්‍රය කියන කාරියට අර නැගෙනහිර පැත්තෙන් උදේට අහසට වැටෙන රතු පාට එළිය වගේ කල්යාණ මිත්‍රාශ්‍රයම තිමේ අරුණෝදය ලැබිච්ච ගමම්ම ඊළඟට තමට ලැබෙන්නේ මොකද්ද? සූර්යාලෝකය වගේ හරියට ආර්ය ශ්‍රණගික මාර්ගය. ඔබ කල්පනා කරලා බලන්න ඔබට දවසට කොච්චර වාරයක් මේ ආර්ය ශ්‍රණගික මාර්ගයේ කරුණු ඔබට මතක් වෙනවද? ඔබ ඒ කරුණු කොච්චර දවසට පුහුණු කරනවද? අන්නේ කියන්නේ ඔබට කල්යාණ මිත්‍රත්වයේ ලැබිච්ච ප්‍රමාණය. මේ කල්යාණ මිත්‍රත්වය කියන එක පිනතුණි සරල නෑ. ධර්මයේ සඳහන් වෙනවා කල්යාණ මිත්‍රතා, කල්යාණ සහායතා, කල්යාණ සම්පවංගතා කියලා කාරණා කීපයක්. කල්යාණ මිත්‍රයන් ලැබෙන්නත් ඕනේ, ඒක ලැබෙන්නේ සසර පිනට. ඒ කල්යාණ මිත්‍රයන් සහාය කරගන්නට ඕන, යාළු කරගන්නට ඕන. අපට හුඟා කල්යාණ මිත්‍රයන් ලැබෙනවා. නමුත් අපි යාළු නෑ කට්ටියත් එක්ක. අන්න එතෙන්ට තමයි තමන් දක්ෂ වෙන්නට ඕන. නිවැරදි දහමක් දේශනා කරන අපි සමීප කරගන්න දක්ෂ වෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි කල්යාණ සම්පවංගතා, ඒ කල්යාණ මිත්‍රත්වයෙන් ලැබෙන දහම් පණිවිඩයට අපේ දෙසකම් යොමු කරන්නට ඕන. ඒ පැත්තට නැමෙන්න ඕන අපි. පින්නතුනි මේ කල්යාණ මිත්‍රත්වයේ ලැබිලා ඒ ප්‍රතිඵල ලැබෙන නම් අපේ ළඟත් ගුණ තියෙනට ඕන. මොනවද ගුණ? ඒකේ ප්‍රධානතම ගුණයක් තමයි කෘතවේදීත්වය කියන එක. කලගුණ සැලකීම. ඒ කලගුණ සැලකීමත් එක්ක ඒකට අත්වැල බැඳගෙන යන අනිත් ගුණාංගය තමයි දානය කියන කාරණේ. දන් දීම, අත්හැරීම. අපි හුඟා දානෙ දීපු අය නේද? හැබැයි පින්නතුනි ඒ දානෙ දීපු ප්‍රමාණය නෙවෙයි මෙතින් බලන්නේ. කොච්චර සලි වේදන් කළ තියේද? කොච්චර භාවනා කුටි හදලා තියේද? කොච්චර වැසිකිලි කැසිලි හදලා තියේද? කොච්චර චෛත්‍ය හදලා තියේද? කොච්චර අටපිරිකර පූජා කළා තියේද කියන එක නෙමෙයි පින්නතුනි. ඒ දානය දෙද්දී කොයිතරම් අපි තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු කරන අදහසින් එක දීලා තියේද? මොනෝගේ කාරණේ? හුඟක් දෙන එක නෙමෙයි පින්නතුනි. ඒ දෙනකොට උපරිම කැප වෙලා ඊටාම සද්භාවයෙන් ඒ දානීය දීලා තමන්ගේ තෘෂ්ණාව වැඩි නොකරගන්න විදියටත්, තමන්ගේ සක්කාය දිට්ඨිය වැඩි නොවන විදියටත්, තමන්ගේ මාන්නය වැඩි නොවන විදියටත් තමන්ගේ හිත හුඟා පරිසම් කරගන්නට ඕන. ඒක දන් දෙනවා වගේ ලේසි නෑ. දන් දීලා ඇතැම් විට අපි කෙලෙස් ටික වැඩි කරගන්න පින්නතුනි. තෘෂ්ණා දෘෂ්ටිමාන වැඩි කරගන්නවා. අපි හරියට දානියක් දීලාද කියලා බලන්නේ කොහොමද? ඒ දීපු දානිය තමන්ට දවසර කොච්චර මතක් වෙනවද? ඒ දානිය දීපු වෙලාවේදී තමන් ගැන කරපු ගුණකතන මතක් කියම නෙවෙයි පින්නතුනි. ඒ දානිය පූජා කිරීමත් එක්ක ගහපු පළකය අර ගලක කොටලා ගැහුවනේ නේද කුටියක් ඉස්සරහම නේද? එහෙම මතක් වෙන එක නෙවෙයි පින්නතුනි. ඒක තමන් දෙනකොට තමන්ගේ ඒ හිතේ ඇතිවෙච්ච සිතුවිල්ල කොයිතරම් ගැඹුරුම තැනක තමන් හිතේ තැන්පත් වෙලා තියෙද? තමන්ට ජීවිතේ ඕනම කරදරයක් ඇති වෙච්ච වෙලාවකදී ඒක කොච්චර හිතට ඉස්මතු වෙනවද? තමන්ට දුකක් කරදරයක් ඇති වෙච්ච වෙලාවේදී විශේෂයෙන්ම පුඤ්ඤං සුඛං ජීවිත සංඛ්‍යාමී කියලා කියනවා. ජීවිතයේ අවසාන මොහොතේ මෙන්න මේ කරපුවා කොයි තරම් ඉහළ මට්ටමෙන් තමන්ගේ හිතේ තැන්පත් වෙලා තියෙද කියන කාරණය. පින්නතුනි මෙන්න මේ කළගුණ සැලකීම සහ දන් දීම කියන කාරණා දෙක හරියට අපේ ජීවිතවලින් වෙලා තියෙනවා නම් ඒ කියන්නේ තමන්ට අනිවාර්යයෙන්ම ඉහළම දහම් පණිවිඩය ලැබෙලා තියෙනට ඕන. ඒ ඉහළම දහම් පණිවිඩය කියලා කියන්නේ මෙන්න මේ ආරස්නගික මාර්ගයේ පින්නතුනි. ඒක ලැබිලා තියෙද කියලා බලන්නේ කොහොමද? අපි අහලා තියෙන පුළුවන්. හැබැයි ආපු දේ ගැන කොච්චර ශ්‍රද්ධාවක් තමන්ගේ හිතේ තැම්පත් වෙලා තියෙද? මොකද ශ්‍රද්ධාව කියලා කියන්නේ? ශ්‍රද්ධාව කියලා කියන්නේ තමන්ට ජීවිතේ වැඩිපුරම විශ්වාසය තියෙන දෙයක්. කල්පනා කරලා බලන්න අද දවසට තමන්ට වැඩිපුර මතක් වෙන කාරණා කීපයක්. නිගමට ලියලා බලන කොලේක. මේ වන විට තමන්ට දවසට වැඩිපුර කරන දේ නෙවෙයි පිනුතුනි කියන දේ නෙවෙයි. වැඩිපුර තමන්ට මතක් වෙන්නේ මොකද්ද? ඔන්න තමන්ගේ ශ්‍රද්ධාව තියෙන ස්ථානය. තමන්ට වැඩිපුර මතක් වෙන තමන්ගේ පුතාණන්, මිනිබිරියනම්, ඔබේ රූපයනම්, ඔබේ වාහනයනම්, ඔබේ ගෙදරනම්, ඔබේ රැකියාවනම් ඔන්න ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? අපේ හිතට සතුට ලැබෙන, අපට දුකෙන් නිදහස් වීම සඳහා හේතු වෙනවා කියලා තමා අද දින ඉහළින්ම විශ්වාස කරන කාරණේ. අන්නේ කාරණේ තමයි තමන් දවසට වැඩිපුර හිතන්නේ. ඔබ හිතනවා නම් ජීවිතේ වැඩිපුරම සතුට ලැබෙන්නේ, වැඩිපුරම දුකෙන් නිදහස් වෙන හේතු වෙන කාරණේ මේකයි කියලා, ඒ දේ තමයි ඔබ දවසට වැඩිපුර හිතන්නේ. ඔබේ රත්තරන් බඩු ටික නම් ගැන නම් දවසට වැඩිපුර හිතන්නේ අන ශ්‍රද්ධාවයට. ඔබ වැඩිපුර දවසට හිතන්නේ ඔබේ රූපය ගැන නම් කන්නාඩි ළඟ නම් වැඩිපුරම කාලයක් ඉන්නේ ඕන්න ශ්‍රද්ධාව මෙතෙන්ට. මෙතන තමයි හිත පිහිටලා තියෙන්නේ. එතකොට ඒව කරන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. මෙන්න මේ කරුණු බේරල බේරල ඇවිල්ලා අප නියම විදියට දහමට ආව කියන්නේ මොකද්ද? දුකෙන් නිදහස් වීම සඳහා බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළා නම් ජීවිතයේ ආධ්‍යාත්මික සතුට ඉහලින්ම ලැබීම සඳහා බුදුහාඳුරයමක් දේශනා කළා නම් අන්න එතෙන්ට තමන්ගේ හිත පිහිටුවා ගැනීම. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ පිනොතින අනිත් දේවල් කරන්නේ නැහැ කියලා නෙමෙයි කියන්නේ. ඔබ ඔබේ රූපය සඳහා, ඔබේ රැකියාව, ඔබේ දරුවන් සඳහා ඔබේ ජීවිතයෙන් 50ක 60ක කාලයක් වැය කරන වෙන්න පුළුවන්. ඒක පොඩ්ඩක්වත් අඩු කරන්න කියලා නෑ. ඒක හැම කරන්න. ඒක හැම කරන ගම මොකද්ද අපි කරන්නේ? ධර්මයෙන් ප්‍රයෝජන ගන්නා කියන මොකද්ද? අන්නේ කාරණාවට වඩා ඉහළම තැනින් ධර්මයේ තියා ගන්නවා. 80ක් 90ක් 95ක් තියාගන්නේ ධර්මයේ. අනිත්‍ය ඔක්කොම පල්ලේ ඇති. එතකොට අර දරුව ගැන හෝ රූපය ගැන හෝ ඒ දෙයක් වෙනස් වුණාට අපි කලකිරෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? අපට ඉහළම තැනින් ධර්මයේ තියාගෙන ඉන්නේ. අපට දිනපතා නිතිපතා දිවහරය දෙක්කේ සදා නොනිමෙන පහන් තුනක් වගේ තියෙන මොකද්ද? බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන. සදා නොනිමෙන පහන් තුන. අන්නේ පහන් තුලින් එන පහන් ආලෝකය තමයි මෙන්න මේ ආරස්සණගේ මාර්ගය. පහන් දැල්ල පින්නතන. අන්න ඒක තමන්ගේ දිවි මඟ ආලෝකවත් කරමින් දිවාරය දෙක්කී තමා නිදාගෙන හිටියත් තමන්ට හීනනුත් පේන්නේ සම්මා දිට්ඨිය පුරන ආකාරය, සම්මා වාචාව කරන ආකාරය, සම්මා සතිය වඩන ආකාරය, සම්මා සමාධිය වඩන ආකාරය. ඔබ වැඩට ගියත්, ඔබ පාරේ ගියත් සම්මා සංකප්පේ වඩමින් යන්නේ. කෙනෙක් එක කතා කරනකොට සම්මා වාචා පුරනවා, රැකියාව කරනකොට සම්මා ආජීවයේ, සිහිය දිනු කරනකොට සම්මා සතිය, සිත සමාධිමත් කරනකොට සම්මා සමාධිය, උත්සාහයක් කරනකොට සම්මා වායාමය. හැම තැනම පිනතුනේ මෙන්න මේ කරුණ තමාගේ ජීවිතය තුල තියෙනට ඕන. එතකොට මෙන්න මේ සද්ධර්මයේ ලැබෙන්නේ පිනතුනේ අර තමාගේ ළඟ තියෙන කෘතවේදීත්වය, දන් දීම සහ තමන්ට නිවැරදි දේ හොයාගෙන යන්න ඕන කියන අඛණ්ඩ කුතුහලයක්, උත්සාහයක්, ඕනෑකමක් තමන්ගේ ජීවිතේ පුරාම තියෙනට ඕන. ඒ ඕනකම තියෙන අය තමයි මෙහෙට ඇවිල්ලා ඉන්නේ. ඔබ හැම දෙනෙක්ම ඒ ඕනකම තියෙන අය. ඔබ නැත්තම් එන්නේ නැහැ මේ ගමන අද. ඔබ බොහෝ දුරකට ගෙවාගෙන වෙන දේවල් කැප කරලා මේ දවස සම්පූර්ණ වෙන් කළ තියෙන්නේ ඔබට ධර්මයේ දැඩි ඕනකමක් තියෙන නිසා. ඒක ඊටාම වටිනා දෙයක් වෙනතුණි. අන්නේ ඕනෑකම මත ආපු ඔබ දක්ෂ වෙන්නට ඕන මෙන්න මේ දහම් පදයේ ඉහළම තැනින් තමගේ ජීවිතේ පවත්වා ගන්න. අන්නේ ඒකේ පළවෙනි කාරණේ තමයි සම්මා දිට්ඨිය කියන කාරණය. සම්මා දිට්ඨිය යහපත් දැක්ම. මොකද සම්මා දිට්ඨිය කියලා කියන්නේ අපේ ජීවිතය ගැනත් ලෝකය ගැනත් ඇත්තටම සිදුවන කාරණේ මොකද්ද කියන එක. මෙන්න මේක තේරුම් ගත්තු ගමන්ම අපට යන්න ඕන පාර අපටම තේනවා. අපි හරියට කරුවල කාමරයක ඉන්නවා නම් අපි කලින් නොගියපු කරුවල කාමරයක අපිව දාලා තියෙනවා. දාලා තියෙනකොට මොකද වෙන්නේ? පොඩ්ඩක්වත් පේන්නේ නැහැ. අපි හැට මෙහාට යනෝ, බඩු හැප්පෙනෝ, බඩු පොළවේ වැටෙනවා, බිත්තිය හැප්පෙනවා, උළුවහුවල හැප්පෙනවා. අපි දන්නේ නැහැ කොහෙන්ද මොකද කරන්නේ කියලා. නමුත් මෙහෙම ඉන්නකොට මොකද වෙන්නේ? කවුරු කෙනෙක් ඒවිල්ලා ලයිට් එකක් දානවා. දාපු ගමන් මොකද වෙන්නේ? අපි දන්න දැන් මොකද කරන්න ඕනේ කියලා. කවුරුවත් කියන්න ඕනේ ඊට පස්සේ. අන්නේ වගේ තමයි අපි මේ අවිද්‍යාව නැමැති අන්ධකාරයේ ඉන්නකොට අපට තේරෙන්නේ ඇත්තටම මොකද කරන්න ඕනේ කියලා. අන්නේ මොහතක සත්පුරුෂය ඇවිල්ලා අපට ධර්මය කියා දීම හරියට අර ලයිට් එක ඕන් කිරීම වගේ. සම්මා දිට්ඨිය කියන්නේ අන්නේ වගේ දෙයක්. සම්මා දිට්ඨිය ලැබිච්ච ගමන්ම අහවල් දේ කරන්න ඕනේ කියලා ආයෙ ඇඟිල්ලෙන් අනින දෙයක් නැහැ. මෙන්න මේ සම්මා දිට්ඨිය නොලැබීම කියන්නේ අන්ධකාරය, අවිද්‍යාව කියලා. ඒ අන්ධකාරය කොයි වගේ දෙයක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්ධකාර සූත්‍රයේදී වරක් භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ ලෝකයේ තියෙනවා අන්තරීක්ෂ අගා කියලා ස්ථාන. විශ්වයේ තියෙනවා සමහර තැන්වලට හිරු සඳු ආලෝකය යන්නේ නැහැ. තාම අන්ධකාර ප්‍රදේශ. අපි බ්ලැක් හෝල් කියලා එහෙම කියන්නේ. සමහර ග්‍රහලෝක වලින් වැහිලා ඇතැම් විට ඈත ප්‍රදේශ තියෙනවා. ඉතාම විශාල ප්‍රදේශ. ග්‍රහලෝක වශයෙන් තියෙනවා, වාතය වශයෙන් තියෙනවා. ඒ තැන්වලට ආලෝකයක් පහළ වෙන්නේ නැහැ. අන්නේ තැන්වල ඇතැම් විට සත්‍යයන් උපදිනවා. සාමාන්‍ය විද්‍යාවෙන් කියන්නේ හිරු ආලෝකේ නොතිබ්බොත් ගහකොළ නැහැ, වතුර නැහැ, එහෙනම් ජීවය නැහැ කියලා නේද? ඒක සාමාන්‍ය විද්‍යාවෙන් කියන විදිය. නමුත් පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන එවැනි අන්ධකාර තැන්වල සත්ව ඉපදෙනවා. කර්මානුරූපව. ඉපදෙන්නේ අන්ධකාරයේ, ජීවත් වෙන්නේ අන්ධකාරයේ, මේ යන්නේ අන්ධකාරෙම කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ අන්ධකාරය ගැන, අන්තරීක්ෂ අගා කියන ස්ථානයේ තියෙන අන්ධකාරය ගැන. මෙහෙම දේශනා කරපු ආස්තයිදි භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි, මේ අන්තරීක්ෂ අගා කියන අන්ධකාරයට වඩා අන්ධකාරයක් ලෝකෙ කොහෙද තියෙනවද කියලා. බුදුහාමරගෙන ඔව් මහණෙනි, මේ අවුරුදු ලක්ෂ ගණන් අන්ධකාර තියෙන තැනටත් වඩා අන්ධකාරයක් ජීවිතයේ තියෙනවා. ඒ මොකද්ද? ඔව් ඒ තමයි අවිද්‍යාව කියන අන්ධකාරය. ලෝක යථාර්ථයේ නොදැනීම කියන අන්ධකාරය. අන්නේ අන්ධකාරයෙන් අපව මුදවන තමයි බුදුහාඳුරු ලබාගත් අවු ආලෝකයේ ලෝකෙට දේශනා කරන තමයි උන්වහන්සේ අපට මුණ ගැහුණේ. ධම්මචක්ක සූත්‍රයේදී භාගතුන් වහන්සේ දේශනා කරපු පළවෙනි සූත්‍රෙම දේශනා කරනවා මොකද්ද? උන්වහන්සේට පෙර නොයසු විරෝ පුබ්බේ අනනුස්සසේසු ධම්මේසු චක්කුණ උදපාදී ඇසක් පහළ වුණා. ඥාන උදපාදී ඥානයක් පහළ වුණා. පඤ්ඤා උදපාදී ප්‍රඥාව පහළ වුණා. ආලෝක උදපාදී ආලෝකයක් පහළ වුණා. විද්‍යා උදපාදී විද්‍යාව පහළ වුණා කියලා. බුදුරජාණන් වහන්සේට මේ ජීවිත කාලයේ පෙර නොයසු විරු ආලෝකයක් පහළ වුණා. ප්‍රඥාලෝකයක් පහළ වුණා. අන්න ඒක තමයි උන්වහන්සේ අපට දේශනා කළේ. අන්න ඒක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ අවබෝධයට කියනවා සම්මා දිට්ඨිය කියලා, ඥාන කියලා කියනවා, පඤ්ඤා කියලා කියනවා, විද්‍යා කියලා කියනවා, අමෝහ කියලා කියනවා, ආලෝක කියලා කියනවා. මේ අදි හුඟක් නම් වලින් එක හඳුනනවා. අන්න ඒකේ කොටස් දෙකක් තියෙනවා. සම්මා දිට්ඨියෙන් පහම් බෙක්ක වේ දොයන් වදාමි. සම්මා දිට්ඨිය කොටස් දෙකක් තියෙනවා. අත්ති බෙක්ක වේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා. සාස්ත්‍රවෝ පිනට බරවෝ උපදි සම්පත් ලබා දෙන සම්මා දිට්ඨියක් නිවැරදි දැක්මක් ආලෝකයක් ඥානයක් තියෙනවා. අතිබික්ඛවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංග. ආර්ය වූ අනාස්රව වූ ලෝකෝත්තර වූ ආර්ය සංගිගේ මාර්ගයට අංගයක් වෙච්ච සම්මා දිට්ඨියක් තියෙනවා. ඔන්න සම්මා දිට්ඨි අංග දෙක. පළවෙනි සම්මා දිට්ඨියට කියනවා කම්මසකතා සම්මා දිට්ඨිය කියලා. කර්මය සහ ඒ විපාක ගැන. ඒ මොකද්ද? අපේ හිත මුල් වෙලා යමක් කරනවාද? අන්නේ හිතේ ස්වභාවයට අනුව Tamanට සැප දුක් විපාක ලැබෙනවා කියන කාරණේ. මනසාචේ පදොට්ඨේන භාසති වා කරෝති වා. හිත අපිරිසිදුව කයින් වචනෙන් මනසින් යමක් කරෝති මොකද වෙන්නේ? දුක්ඛානන්වේදී දුක තමන්ට එනවා. මනසාචේ පසන්නේන භාසති වා කරෝති වා. සිත පිරිසිදු යමක් කරනව නම් යමක් කියනව නම් සුඛානන්වේදී සැපේ තමන්ට එනවා. මෙන්න මෙතෙන්ට විශ්වාසය තිබීම තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. මෙන්න මේක තමා නිතර නිතරම හිතන්නට ඕන. මේක තමන්ගේ ජීවිතයේ ඉහළම තැනින් තියාගන්නට ඕන. හිතේ යම්කිසි කෙනෙක් ගැන දැඩි අමනාපයෙන් නැත්තම් දැඩි ලෝභයෙන් මාන්නෙන් ඊර්ෂාවෙන් අපි යමක් කියනව නම් කරනව නම් අපිට මොකද වෙන්නේ? අපිට දුකේනේ ජීවිතේ දුක් විඳින වෙන්නේ. දුක් විඳින කැමතිද අපි? අපි කවුරුවත් දුක් විඳින කැමති නැහැ. දුක් විඳින කැමති නැහැ කියලා හිතා පිරිසුදු කරගෙන හිටිය හරියන්නේ නැහැ. දුක තමන්ට එනවා. ඒ නිසා ගලක් අරගෙන වතුරට දාලා අනේ ගල උඩ පාවෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ට වන්දනාමාන කරනවා. ගල උඩ පාවෙනවද? ගල පාවෙන්නේ උඩ ගල යට යනවා. ගලේ ධර්මතාවය ඒක. අනිත්‍ය ගැන අමනාපේ දේවල් හිතේ තියෙනවා. කතා කර කර ඉන්නවා. හිතින් පිරිමහමා ඉන්නවා. අනිත්‍ය දන්නේවත් නැහැ ඒක. අපි මේ ඇතුලෙන් දුක් විඳමින් ඉන්නවා. අනිත්‍යගේ අඩුපාඩු හිතීත අපි ඉතින් ඉන්නවා. එයා දන්නේවත් නැහැ. එතෙමිට එයා සතුටෙන් ඉන්නවා. විනෝද වේවි. අපි මෙහෙන් ඇතුලෙන් පිච්චි පිච්චි ඉන්නවා. පිනුතුනේ එතෙන්ට අපි පත් වෙන්න ඕනේ නැහැ. වෙනත් කෙනෙක් ගැන අමනාපය දුරු කරගන්න ක්‍රමයක් බුදුහම දේශනා කළා. අපේ හිත අපිරිසිදු වෙන ප්‍රධාන දෙයක් තමයි අනිත්‍යගේ අඩුපාඩුකම් මතක් කිරීම. පින්නතුනි නිතරම තමන්ට නිතර හිතෙන නිතර මුණ ගැහෙන අයගේ එක සුළු ගුණයක් හරි නිතර මතක් කරන්න උත්සාහ කරන්න. එයාගේ අඩුපාඩු 100ක් තියෙන පුළුවන්. කමක් නැහැ. හැබැයි එක හරි හොඳ ගුණයක් මතක් කරගන්න බලන්න තමන් දක්ෂ වෙන්නේ. දැන් තමන්ට දිනපතාම මතක් වෙන අය 4-5 දෙනෙක් ඉන්නවනේ බොහෝ විට. ඔකම 10 දෙනෙක් කියලා. අන්නේ යගේ එක සුළු ගුණයක් හරි මතක් කරගන්න. අඩු ගාන යගේ රූප සම්පත්තිය ලස්සන අනේයා පෙර පින් කරපු කෙනෙක් කියලා හරි හිතන්න. යාගේ නැත්නම් යාගේ අම්මා තාත්තා හරි හොඳයි කියලා හිතන්න. එහෙම නැත්නම් යාගේ දරුවෙක් හරි අනේ හොඳයි හොඳට ඉගෙනගෙන ඉන්නවා හොඳ රැකියාවක් කරනවා ධාරණ කොහොඳ දරුවෙක් යාට ඉන්නවා ඒක හරි හිතන්න. ආඝාත පටිවිණේ සූත්‍රයේදී මේක දේශනා කරා. ඔබට නිතර කෙනෙක් මතක් වෙනකොටම අර එයාගේ ගුණය එතෙන්ද රීප්ලේස් කරන්න බලන්න. අඩු ගන්න එයාගේ අම්මට තාත්තට සලකන කෙනෙක් කියලා හිතන්න. අපේ හිත නිතරම කැමති හිතර දුක් දෙන්න. හිත නිතරම බලන්නේ අනෙක් එක අඩුපාඩුවක්ම බලන කොයි වෙලේ. අඩුපාඩුව බැලුවට කමන්නේ යාව නිවැරදි කරන අදහසින් මෛත්‍රියෙන් බැලුවට කමන්නේ. නමුත් විවේචනය කරන අදහසින් තමන්ගේ හිත නරක කරගන්න බලන්න අවශ්‍ය නැහැ. ඒ නිසා අපි හිත මට්ටු කරගන්නට ඕන. අගුණ දුර්වලකමක් කෙනෙක්ගේ මතක් වෙනවා නම් ඒකට කියන්නේ අසති අමනසිකාර කියලා. ඒක සිහි නොකර ඉන්න. කෙනෙක් මතක් වෙනකොටම ඔබ දක්ෂ වෙන යාගේ හොඳ ගුණයක් කොහොම හරි මතක් කරගන්න. එතකොට තමන්ගේ හිත හරිම ලස්සනයි පිරෙනසනේ. ඒක දේශනා කරනවා හරියට ධර්මෙහි හරියට වතුරක් දියසෙල් බැඳලා තියෙනකොට දියසෙල් ටික ඈඩ් කළා වතුර ටික විතරක් බොනවා නම් අන්න ඒ වගේ කෙනෙක්ගේ හොඳ ගුණය ගන්න අපි දක්ෂ වෙන්නට ඕන. පින්නතුනි මෙන්න මේ කාරණියත් එක්ක අපේ හිත ලස්සනට තියාගත්තට ගන්න ප්‍රමාණයට අපේ ජීවිතෙන් අකුසල් දුර වෙලා කුසල් දිනු වෙනවා. මෙන්න මේ ගැන විශ්වාසය තියෙන එක තමයි සම්මා දිට්ඨිය පළවෙනි පියවර. අපි නිතරම දක්ෂ වෙන්නට ඕන හිතට දුකක් නොවන විදියට හිත නිතරම සතුටෙන් හොඳ අරමුණක එක්ක මෛත්‍රියෙන් එක්ක පරිත්‍යාග සීලයෙන් හිත තියාගන්න. මෙන්න මේක සම්මා දිට්ඨියේ ප්‍රඥාවේ පළවෙනි පියවර. ඒ සඳහා විශේෂයෙන් තමන් කරපු හොඳ දේවල් තමන්ට වැඩිපුර මතක් වෙන්නට ඕන. අනිත් අය ගැන මතක් කරන එක ටිකෙන් ටික අඩු කරගන්න. ඔබම මතක් කරලා බලන ඔබේ ජීවිතයෙන් කරපු හොඳ දේවල්. අඩුපාඩු එච්චර හිතන්න එපා. ඒවා ඕන කෙනෙකුගේ ජීවිතවලින් එනවා. අපි නිවන් දකින්න ගම අපි අඩුපාඩු යම්සි ප්‍රමාණයකට තියෙනවා. තමා කරපු හොඳ දේවල් ලියලා හරිය තියාගෙන ඒව නිතර මෙනෙහි කරන්න. ජීවිත කාලේ කරපු හොඳ දේවල්. ඔබ විතරක් නෙවෙයි. ඔබ මහන්සියලා හදපු ඔබේ දරුවෝ ඉන්නවා. ඒ දරුවෝ කරපු හොඳ දේවල් තියෙනවා. ඒවත් මතක් කරගන්න. ඔබේ අම්මා තාත්තා කරපු හොඳ දේවල් තියෙනවා. ඒවත් මතක් කරගන්න. මෙන්න මෙතෙන් විශ්වාසය තියෙන තිබ්බ පමණට තමන්ට දවසට වැඩිපුර මතක් වෙන්නේ තමා කරපු හොඳ දේවල්. තමා කරපු හොඳ දේවල් වැඩිපුර මතක් වෙනවා කියන මොකද්ද? තමා ජීවිතේ කොයි මොහතක මිය ගියත් තමන් උපදින කොහේද? තමන් උපදින හොඳ තැනක. අන්තිම මොහොත ගැන පිනුතුනි තමන්ට බයක් නැහැ. අන්තිම මොහොත ගැන බයක් ඇති නොවන්න නම් තමන්ගේ හිත ඉහළ තැනක නිතර තියාගෙන ඉන්නට ඕන. අර තමයි අපි මුලින් සඳහන් කරපු සාමාන්‍ය දාල යන දේවල් නෙවෙයි. අපේ රැකියාව, ධනය, මිල මුදල්, රූප සම්පත්තිය, අපේ දරුවන් මේ වගේ දේවල්ට වඩා ඉහළ තැනක තමා කරපු මේ හොඳ දේවල් තමන්ගේ මතකේ රැව් පිළිරැව් දෙන්නට ඕන පිනතුන්. අන්න එහෙම ඉන්නවා කියන තමා කොයි මොහතක මිය ගියත් තමා කිසි විටකත් පහළ තැනකට එන්නේ නැහැ. මෙන්න මේක තමයි සම්මා දිට්ඨියෙන් අපට ලැබෙන පළවෙනි ප්‍රතිඵලය. ඔන්න පළවෙනි ඡන්ද ප්‍රතිඵලය. මුලින්ම සාමාන්‍ය ඡන්දෙන කලින් අර රජේ රැකියා කරන එක තැපැල් ඡන්දනේ කියවන්නේ නේ. ඔන්න පළවෙනි තැපැල් ඡන්දය නිකුත් වුණා වේලාසනියම. මොකද්ද? තමන්ට සුගතිය ලැබෙනවා කියන එක තමයි පළවෙනි ඡන්ද ප්‍රතිඵලය. තමන්ට ගැන ලොකු විශ්වාසයක් තියෙන ඕනෙ පින්නතුනි. තමන් කොයි මොහොතේ මිය ගියත් ඉපදෙන්නේ මේ මට්ටමේ හෝ මීට වඩා ඉහළ තැනක කියන විශ්වාසයක් තමන්ට තියෙනට ඕන පින්නතුනි. ඒ විශ්වාසය ඉතාම ප්‍රබල විදියට තමන්ගේ හිතේ තියෙනට ඕන. ඒක පින්නතුනි සෙලවෙන එකක් වෙන්න බෑ. අනේ යන්නත් පුළුවන් සුගතියට නැති වෙන්නත් පුළුවන් මට ටිකක් බයයි. ඉතින් කොච්චර පින්කම් කරත් කියන්න බෑනේ. එහෙම වෙන්න බෑ පින්නතුනි. මාර්ග බල නොලැබුවත් ඔබ මෙතෙක් කලක් කරපු පින්කම් වලට අනුව ඔබට සුගතිය ලැබෙන්නට ඕන. ඇයි ඔබ අප කවුරුවත් ආනන්තර කර්ම කරපු අය නෙවෙයි. ඒ නිසා අනිත් ඕනම කර්මයක් අපට යටපත් කරගන්න පුළුවන් අප කරන මේ පින්කම් වලින්. උපාය දන්න කෙනා අපායෙන් බේරෙයි කියලා කතාවක් තියෙනවා. උපාය දන්න කෙනා අපායෙන් බේරෙයි කියලා. අන්න ඒකට අපි උපාය සීලය වෙනට ඕන ධර්මයේ තුලින් ඒකට රැකවරණ ලබා ගන්නට පිණුතුනි. එහෙම නැත්නම් අපේ ජීවිතේ පිණුතුනි ඒක ලොකු අභාග්‍යයක්. අපේ දරුවෝ කොච්චර ඉගෙන කියාගත්තත් අපේ බැංකු පොතේ කොච්චර සල්ලි තිබුණත් අපිට කොච්චර වටිනා ගියක් ඉඩමක් වාහනයක් තිබුණත් ඒ සියලුම දේවල් පිණුතුනි නිෂ්ඵල වෙනවා මෙතනින් අපුව හේදුණා. මේක කොයි තරම් මේ විශ්වාසය තියෙන ඕනද කියලා කියනවා පින්නතුනි. සංඛාර උප්පත්ති කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රය දැක්වෙනවා තමන් ඉපදෙන ලෝකය ගැන තමන්ට කලින් දැනුමක් තියෙන ඕන කියලා. නැවත තමන් එන්නේ මනුස්ස ලෝකයටද දිව්‍ය ලෝකයටද බ්‍රහ්ම ලෝකයටද යන්නේ කියන එක ගැන තමන්ට කලින්ම හැඟීමක් තියෙන ඕන කියලා. දිව්‍ය ලෝකේ නම් චාතුරු මහ රාජිකයේද තාවතින්සේ දාන්දි වශයෙන් දිව්‍ය ලෝකේ නමක් තමන්ට මතක තියෙනවා. මනස් ලෝකේ නම් ඉපදෙන කොහේද? ඉපදෙන ප්‍රදේශය විතරක් නෙවෙයි. ඉපදෙන කුලය ගැන තමයි කලින් තීරණය කරන්න පුළුවන් කියලා. තින තුනේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මේවා කෙලෙස් ඇතිවෙනව නැද්ද මේ හෙව්වොත් කියලා. බුදුහාමර එහෙම දේශනා කළා නැහැ. බුදුහාම දේශනා කළා තින මේවා හිතන්න කියලා තින තුනේ. කියවලා බලන්න මජ්ක්‍ධිම නිකායේ තියෙන සංඛාර උත්පත්ති සූත්‍රේ. සංඛාර උප්පති සූත්‍රයේ සංඛාර උප්පති සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායයි. තමන් ඉපදෙන කුලය ගැනත් කුලෙන් මේ මාන්‍යත්‍ය කරගන්න නෙවෙයි පින්නතුනි. බුදුරජාණන් වහන්සේ කෙනෙක් බෝසත්වරයෙක් වශයෙන් ඉපදෙනකොට කාලය, දේශය, දීපය, කුලය මම බලනවා පින්නතුනි. ඒක සම්මුති සත්‍යයට ඇති දෙයක්. ඒක අගය කළ යුතු දෙයක් නෙවෙයි. නමුත් අපේ ජීවිතයේ පහසුවෙන් පවත්වා ගන්න ඒව අවශ්‍යයි පින්නතුනි. එහෙම නැත්නම් අපිට පහසුවෙන් මේක ගෙනියන්න බැරි වෙනවා. අපිට ලෝකෙට නිවැරදි සේවයක් කරන්න අමාරු වෙනවා මේව නැත්නම්. ඒ නිසා මේව අවශ්‍යයි. මේව අවශ්‍ය වෙන්නේ කුල මාන්නෙන් ඉන්න නෙවෙයි. කුලෙන් පහත් අය නගා සිටවන්න, එයාට අත දෙන්න, එයාට පිහිට වෙන්න, එයාගේ තියෙන අසාධාරණකම් නැති කරගන්න අපි යට උදව් කරන්න ඕන ලෝකයේදී මේ සංසාර ගමනේදී. පින්නතුනි මේ තරම් විශ්වාසයක් අපට කලින් ඇති වෙන්නට උන අපේ ජීවිතය ගැන. එහෙම නැත්නම් පින්නතුනි අපි හැකියතාක් ඉක්මනින් මේ කුසලතාවය මේ හැකියාව අපි ඇති කරගන්නට ඕන. මෙන්න මේ සාසවා පුඤ්ඤ භාගියා උපදිවේ පක්ඛා කියන කාරණයෙන් කියන කාරණය. දානමයන් පුඤ්ඤ කිරියවත්තු, සීලමයන් පුඤ්ඤ කිරියවත්තු, භාවනාමයන් පුඤ්ඤ කිරියවත්තු කියලා මේ දාන සීල භාවනා කියන කාරණා තුන තමන්ගේ ජීවිතයේ වැඩිපුර කාලයක් කරන විතරක් නෙවෙයි ඒව වැඩිපුර තමට මතක් වෙන්නට ඕන. යතර විශේෂයෙන්ම තමා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගියපු කෙනෙක් කියන එක. මෙන්න මේ තෙරුවන තමන් දවසට වැඩිපුර කාලයක් වැඩිපුර වාර ගාණයක් මතක් වෙන්නට ඕන. ඒ වගේම සමාරකින පංචශීලයෙන් මම පංචශීල ආරක්ෂා කරන කෙනෙක් කියලා මේ කාරණා පහ නැවත නැවතත් තමන් හිතන්න. මම අද ප්‍රාණඝාතයෙන් වැළකුණා. සොරකමින් වැළකුණා. වැරදි කාම සේවනයෙන් මං අයින් වුණා. මං අද බොරුවක් කිව්වේ නෑ. මං අද මද්‍රව්‍ය භාවිත කළේ නෑ කියලා මෙන්න මේක නිතර නිතරම හිතන පිනතුන්. ඒ වගේම මෙත්තා චේතු විමුති සූත්‍රයේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් එක සුළු මොහොතක් එක පුද්ගලයෙක් අරමුණු කරගෙන හරි මෛත්‍රිය වඩනවා නම් ඒක ඉතාම ප්‍රබල කුසලයක් කියලා. ඔබේ ගෙදර ඉන්න කෙනෙක් අරබයා හරි අරමුණු කරගෙන හරි සුවපත් වේවා කියලා මෛත්‍රිය වඩන. ඔබේ ගෙදර ඉන්න අය සුවපත් වෙත්වා. ඔබේ ගමේ ඉන්න අය සුවපත් වෙත්වා. මේ නගරේ ඉන්න අය, මේ ප්‍රාන්තේ, මේ රටේ, මේ මහද්වීපේ, මේ පෘථිවියේ, මේ සෝලාර් සිස්ටම් එකේ, මේ ගැලැක්සියේ, මේ විශ්වයේ ඉන්න සියලුම සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත්ත්වා කියලා මෛත්‍රිය වඩන. මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යාමත්, පංචශීලය සිහිපත් කිරීමත්, මෛත්‍රී වැඩීමත් ඉතාම ප්‍රබල කුසල කර්ම විදියට, ලෞකික කුසල විදියට, පුණ්‍ය කර්ම විදියට දක්වනවා. තමන්ට දවසට වැඩිපුර මේ කාරණා මතක් වෙන්නට ඕන පිණිස. මෙන්න මේකත් එක්ක කලක් යනකොට තමන්ට ඊළඟට ලැබෙන දෙවෙනි පියවර තමයි සම්මාදිට්ඨියෙහි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. ආර්ය වූ අනාස්තර වූ ලෝකෝත්තර වූ මාර්ගයට අංගයක් වෙච්ච සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි චතුසත්‍ය සම්මාදිට්ඨිය. දුකේ හට ගැනීම හා නිරෝධය ගැන තියෙන අවබෝධය. දුක හටගන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙකුට දුකක් හට ගන්නවා නම් ඒ දුක හටගන්නේ අනුවණ කම නිසා, මෝහය නිසා, අවිද්‍යාව නිසා. ප්‍රඥාවන්ත කෙනා වෙත දුක හටගන්නේ නැහැ කියලා. මොකද්ද අවිද්‍යාව? මොකද්ද මෝහය කියලා කියන්නේ? මොකද්ද ප්‍රඥාව? මොකද්ද නුවණ කියලා කියන්නේ? මේ මොහොතේ ඇත්තටම අපේ ජීවිතේට මොකද වෙන්නේ කියන කාරණේ සාදුකාරයක් දෙන පිනතුනි. හොඳට සාදුකාරයක් දෙන නැවතත්. දැන් මේ වැදගත්ම කාරණේ කියන්නේ මේක හොඳට ඇස් දෙක අරගෙන මහන්න. ඇස් දෙක වහගෙන අහන්න එපා. ඇස් දෙක හොඳට ලොකු කළම හරි අරගෙන අහන්න පිනතුනි. මේ මොහොතේ අපේ ජීවිතේ මොකද වෙන්නේ කියන කාරණේ. අපේ ජීවිතය කියන්නේ ඇසෙන් රූප බලන එක, කනෙන් ශබ්ද අහන එක, නාසෙන් ගඳ සුවඳ, දිවෙන් රස, කයට පහස, සිතට අරමුණ. හැම මොහොතෙම අපේ මනසේ ස්වභාවයට අනුව අපේ අවිද්‍යාව, අප සසර කරපු කර්මය කියන මෙන්න මේ හේතු වලට අනුරූපව හැම මොහොතේම අපේ ජීවිතය සකස් වෙනවා. අපේ ජීවිතය කියන්නේ මොකද්ද? අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මෙන්න මේ ආයතන ටික එක දිගටම යන්නේ නැහැ. හැම මොහොතේම වෙනස් වෙමින් මේ ආයතන ටික සකස් කරනවා. ඒ සකස් වෙන්නේ අපේ මනසේ ස්වභාවයට අනුව. මනසේ ස්වභාවයට අනුව ඇස්කන් ආසාදිය නිර්මාණය කළ දෙනවා. ඒ නිර්මාණය කළ දෙන ඇස්කන් ආසාදී ඉන්ද්‍රියට අනුරූපව තමයි බාහිර ලෝකය අපට ස්පර්ශ වෙන්නේ. නමුත් අපි හිතන්නේ කොහොමද? අපි හිතන්නේ බාහිර ලෝකය මෙහෙම තියෙනවා, ඒ බාහිර තියෙන ලෝකයට අනුව මට පේනවා කියලා නේද? නමුත් ඒක නෙවෙයි වෙන පිනතුනි. අපේ ඇහැට අනුව, ඇහැේ ප්‍රමාණයට අනුව තමයි මේ මොහොතේ බාහිර පේන්නේ. අපේ කයට අනුව තමයි මේක බිත්තියක් වෙන්නේ. මෙතන දෙවි කෙනෙක් හරි භූතයෙක් හරි හිටියානම් ඔහුගේ කයට මේ බිත්තියක් වුණාට ඔහුට මෙතන යන්න පුළුවන්. දෙවි කෙනෙක් මෙතන හිටියානම් මේ ටික විතරක් නෙවෙයි ඈත දේවල් උහුට පේනවා, ඈත දේවල් ඇහෙනවා. බාහිර ලෝකයේහි සතර මහා භූත රූප වලින් හැදිච්ච ලෝකයක් තියෙනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා මේ ලෝකයක් තියෙනවා. හැබැයි ඒ ලෝකයේ තීරණය වන්නේ අපේ ඇස් කන් ආසාදී ආයතන වලට සාපේක්ෂව. ඒකත් එක දිගටම අඛණ්ඩව යන දෙයක් නෙවෙයි. ඒ මොහතනුව වෙනස් වෙනවා. ඒ ලෝකේ වෙනස් වෙන්නේ කොහොමද? අපේ මේ ඇස් කන් ආසාදී ආයතන වලට අනුව. ඇස් කන් ආසාදී ආයතන වෙනස් වෙන්නේ කොහොමද? අපේ හිතේ අවිද්‍යා, කර්ම, තෘෂ්ණා ආදී මේ දේවල් නිසා. දැන් සරලම උදාහරණයක් ගන්න. දැන් ඔබ කවුරුත් මං ගැන කිසියම් විදිහේ ප්‍රසාදයක් හරි මැදහත් බවක් හරි තියෙනවනේ. හැබැයි මම තව විනාඩියකින් තත්පර ගානකින් ඔබට බැන්නොත් මොකද වෙන්නේ? සම්පූර්ණ වෙනස් වෙනවනේ. මේ අර බැනපු හාමුදුරුවෝ. හාමුදුරු විතරක් නෙමෙයි මේ හාමුදුරන්ගේ කණ්ණාඩිය, බැනපු හාමුදුරන්ගේ කණ්ණාඩිය. මේ හාමුදුරන්ගේ වටාපත මේ ඔක්කොම වෙනස් වෙනවා පින්නතුනි. බලන්නේ මොහොතින් ඇච්ච දෙයි. එතකොට මේක තමයි ස්වභාවය. එතකොට අපේ මනස අනුව අපේ ආයතන සම්පූර්ණ වෙනස් වෙනවා. වෙනස් වෙච්ච ගමම්ම ඊට අනුව බාහිර ලෝකේ වෙනස් වෙනවා. පින්නතුනි මෙන්න මේ ක්‍රියාවලියේදී මේක වෙන්නේ අපේ නොදැනීම නිසා. මොකද නොදැනීම කියලා කියන්නේ? අප ඇහැට යමක් දකිනකොට මොකද වෙන්නේ? අපේ ඇහැ තියෙනවා, වර්ණ රූපය තියෙනවා, විඥානය පහළ වෙනවා, මේ තුන නිසා ස්පර්ශය හට ගන්නවා, වේදනා සංඥා ආදී මේ කාරණා ටික ඇති වෙලා විපාක මනෝ ධාතු පෙරකක් තියෙනවා, විපාක මනෝ විඥාන ධාතු කියලා අවස්ථාවක් තියෙනවා. මේ අවස්ථා ගානම පසුකල ගියාට පස්සේ ඒ පිළිබඳව හට ගන්නා සංඥා වේදනා දෙක මනසින් සිහි කරන මොහොත තමයි අප යමක් තේරුම් ගන්න මොහොත කියලා කියන්නේ. ඒතකොට පින්නතුනි ඇත්තටම බාහිර දේ තියෙන ස්වභාවය නෙවෙයි අපි මෙනෙහි කරන්නේ. මොකද්ද මෙනෙහි කරන්නේ? මෙනෙහි කරන්නේ අර මුල් අවස්ථාවේ රූපේ නිරුත් වුණාට පස්සේ අපි හිතන විදියට තමයි බාහිර ලෝකය අපට ප්‍රිය අප්‍රිය බව, කැමැත් අකමැත්ත, සැප දුක කියන එක එන්නේ. වර්ණ රූපය, හැඩ පේන වර්ණ රූපය සැපක්වත් දුකක්වත් නෙවෙයි. සුභ සුභ දෙකම නෑ. කනට එන ශබ්දය, නාසයට එන ගඳ සුවඳ, දිවට එන රසය, මේ හැම දෙයක්ම උපේක්ෂා සාගතය පින්නතුනි. ඒක සැපක්වත් දුකක්වත් නෑ. ඒක තීරණය වන්නේ තමන්ගේ මනසට අනුව, තමා හිතන විදිය අනුව. දැන් අපි කිව්වොත් මම කෙනෙකුට බැන්නා, බනින මෙතන. බනිනකොටම එයාට ඇතැම්ට දුක හිතෙනවා. ඊට පස්සේ එයා දැනගත්තොත් එයාට නෙවෙයි බැන්නේ වෙන කෙනෙකුට කියලා මොකද වෙන්නේ? දුක නැති වෙනවා. අර ශබ්දේ එකමයි වෙනස් විදියකට උනේ. අපි කියමු මම ඇහැ දින කෙනෙකුට බනිනවා. බනිනකොට වෙන කෙනෙක් හිතන එයාට බැන්නේ කියලා. එයා දුක් වෙනවා. එයා පස්සේ දැනගනවා එයාට නෙවෙයි බැන්නේ වෙනත් කෙනෙකුට කියලා. අර දුක නැති වෙනවා. දැන් අපි කොහොම මෙතන මානසික රෝගියෙක් කියලා බනිනවා. ඔබ දන්නේ එයා මානසික රෝගියෙක් කියලා. නමුත් අනිත් අය දන්නවා මෙයා ගැන. ඔබට මුලින් දුක හට ගන්නවා. ඊට පස්සේ ළඟ ඉන්න කෙනා කියනවා කලබල වෙන්න එපා, එයා අපටත් බැනලා තිනු, එයා එහෙම තමයි. එයා මානසික රෝගියෙක් කියලා. ඔබට මොකද වෙන්නේ? අර ආපු සද්දේ සමානයි. දැන් ඔබට දුක එන්නේ නැහැ. ශබ්දෙන් දුකාව නම් මොකද වෙන්නේ? අර පස්සේ ඔබේ දුක තියෙනවර නේද? එහෙම වෙන්නේ නැහැ පින්නතුනි. ශබ්දය, ගන්ධය, වර්ණය මේ බොහෝ දේවල් වලින් පින්නතුනි මේවා උපේක්ෂා සාගතයි. මේවා උපේක්ෂා සාගත වුණත්, දුක් සාගත වුණත්, සැප සාගත වුණත් තව සුවිශේෂී කාරණයක් තියෙනවා. මොකද්ද? ඒ දේ ගැන අපට සැපක් හෝ දුකක් හටගන්නේ අර රූපය ඇති වෙලා ඉතුරු නැතුවම නැති වෙලා ගිය මොහොතක අපේ මනෝවිඤ්ඤාණයෙන් තමයි මේ සැප දුක් ටික හටගන්නේ. එතකොට අප ලෝකය තේරුම් ගන්න වෙලාව කියන්නේ රූපය සම්පූර්ණයෙන්ම ඇති වෙලා නැති වෙලා ගිහිපු මොහොතක, නැත්නම් වැය වෙලා ගිහිපු මොහොතක, සීස් වෙච්ච මොහොතක, නිරුද්ධ වෙච්ච මොහොතක, අපේ මනෝවිඤ්ඤාණය ලෝකේ නිර්මාණය කරගන්න අවස්ථාව. ඔබට ඕනම දෙයක් මතක් වෙන අවස්ථාවක් ගන්න. ඔබේ දරුව වෙන්න පුළුවන්, ගෙදර, ඔබේ වාහනය, ඔබේ මිය ගිහිපු දෙමව්පියන්, ඥාති කෙනෙක්, ඔබේ ඇඳුම් ටික, කවුරුහරි බැනපු සිද්ධිය. මේ වගේ අරමුණක් දෙකක්, පහක්, 10ක්, 25ක් දවසර මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කරන මොහොතේම බලන්න ඔබේ හිත ඒ රූපයත් එක්ක ගැට ගැහිලාද තියෙන්නේ. නැත්තම් ඒ රූපෙන් නිදහස් වෙලා තමන් මේ තමන්ගේම මනස, තමන්ගේම මයින්ඩ් එක මේ රීඩ් කරන අවස්ථාවද කියලා බලන්න. අපට ඕනම දෙයක් මතක් වෙන රූපෙකුත් එක්ක. ඔබ ලංකාවේ හිටියේ ගෙදර මතක් කරගන්න. මතක් වෙන රූපෙකුත් එක්ක එක නේ. දැන් මතක් කරගන්න. ඔබට මේ මතක් වෙන දැන් තියෙන ගෙදරද? දැන් තියෙන ගෙදර නම් මතක් වෙනවන කරුවලේ තියෙන ගයක් වোন මතක් වෙන මේ වෙලාවේ. දැන් මතක් වුණේ දවල් ගයක් නේ නේ. බලන්න ඒකේම බලන්න අපි කොච්චර මුලාවක දින්නේ කියලා නේ. ඒ අපට මතක් වුණේ අපි ආව අන්තිමට දැකපු ඒ චිත්‍රය. අපේම මනසෙන් ඊගත්තු සංඥාව තමයි මේ වෙලාව මතක් කරගත්තේ වෙනතුනි. ඒ අතීතයේ ගෙදර විතරක් නෙවෙයි මේ මොහොතේ ඔබ මේ දකින හාමුදුරුවොත් මතක් කරගන්න හැම තමයි. මෙතන මේ ගත වෙන තත්පරයක මේ සීයම් පංගුවක වගේ තියෙන මේ කාලයත් අවුරුදු 100කට කලින් සිද්ධියත් කල්ප 100කට කලින් සිද්ධියත් ඒ සියල්ලම අතීතයමයි. අතීතය අතීතයමයි. මෙන්න මෙතෙන්ට ශ්‍රද්ධාව තිබීම තමයි බුදුරජාණන් වහන්සේගේ තථාගත ධර්මයේ පිළිබඳව විශ්වාසය තිබීම කියලා කියන්නේ. මේක හරියට තේරුම් නොගත්තොත් දුකටපත් වෙනවා. ජරා මරණ වලට භුක්ති විඳින්න සිද්ධ වෙනවා. අපට යමක් මතක් වෙනකොටම රූපයත් එක්ක රූපයට ගැටගැහෙනා මනස තියෙන්නේ. ඒකෙන් කියන්නේ මොකද්ද? ඒ රූපයට අදාළ මහලු වීම, ලෙඩ වීම, මරණ ඔක්කොම ටික අපි බාර අරගෙන ඉන්නේ. අපට රෝහල්, සුසාන භූමි, වැඩිහිටි නිවාස ඔක්කොම අපේ ලෝකේ තියෙනවා. ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක අපට තියෙනවා. හැබැයි අප යමක් සිහි කරනකොටම දැක්කොත් මේ නිරුද්ධ වෙච්ච රූපයක්, වැය වෙච්ච රූපයක් මේ මනෝ විඥාණයෙන් සිහි කරන මොහොත කියලා දැක්කොත් මොකද වෙන්නේ? අපේ හිත කිසිම භෞතික දෙයක බැසගෙන නැහැ. ඒ බැසගෙන නැහැ කියන්නේ රෝහල්, සුසාන භූමි, වැඩිහිටි නිවාස අවසන් පිනතුන. ජරා ධර්මයේ තියෙනවා, ජරා දුක නැහැ. මේ ධර්මතාවයක් විදිහට වයසටම බව දන්නවා. තමයි වයසටන ශාරීරිය තමගේ කරගෙන නැහැ. ව්‍යාධි ධර්මයේ තියෙනවා, ලෙඩවීම් තියෙනවා, රෝහල් තියෙනවා. ඒව තමන්ගේ කරගෙන නැහැ. ඒක භෞතික ලෝකේ තමා වැළඳගෙන නැහැ. සුසාන භූමි තියෙනවා. මරණ ධර්මයේ තියෙනවා. නමුත් මරණ දුක හුඩ නැහැ. ජාති ධර්මය, ව්‍යාධි ධර්මය, මරණ ධර්මය. ඒව සාමාන්‍ය දේවල්. රහතන් වහන්සේ ව්‍යාධි ධර්මයට පත් වෙනවා. මරණ ධර්මයට පත් වෙනවා. නමුත් උන්වහන්සේලාට ව්‍යාධි දුකවත් මරණ දුකවත් නැහැ. ධර්මතාවයක් විදිහට විතරයි මේක දකින්නේ. මෙන්න මේකට තමයි සම්මාදිට්ඨියේ සාසවා සම්මාදිට්ඨියේ අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා කියන්නේ මේක ඇතුළතනේ. මෙන්න මේක තමන්ගේ ජීවිතයේ ඉහළම තැනින් නිතර රැව් පිළිරැව් දෙන්නට ඕන පින්නතුනි. මෙන්න මේ යථාර්ථය නිතර නිතර මතක් කරගන්නට ඕන. මෙන්න මේ සම්මා දිට්ඨිය නැවත නැවතත් දිනු කරගන්නට ඕන. ඒ සම්මා දිට්ඨිය දිනු කරගන්න ක්‍රම පහක් දේශනා කරනවා අනුග්‍රහිත සූත්‍රයේදී. සුතානුග්‍රහිතාච හෝති. මීට අදාළ ධර්ම දේශනා නැවත නැවතත් අහන්නට ඕන පින්නතුනි. සාකච්ඡානුග්‍රහිතාච හෝති. මීට අදාළ සාකච්ඡා තමයි අපි නිතර කරන්නට ඕන. පන්සලට ආපු දවසේදී විශේෂයෙන් සීල ගත්තු දවසේදී දානෙන් පස්සේ පොඩි විවිධයක් ලැබුණා. දාන කෙනෙක් එක මේක මම කතා කරන්න ඕන පින්නතුනි. වෙන වෙනම දේවල් අද කතා කරන්න එපා. රටේ තත්ත්වය, දේශපාලන තත්ත්වය, පවුලල දේවල් ආදේව කතා කරන්න එපා පින්නතුනි. ඒව කතා කරන්න මෙච්චර දුර අපිට තේරුමක් නැහැ නේ මේ සුදු ඇඳුනොත් ඇඳගෙන, ඇඳුම් මැදගෙන මෙච්චර උදේ පාන්දර ඇවිල්ලා හරි ගෙදර වෙන දේවල් කතා කරන්න වැඩක් තියෙද නේ? වැඩක් නැහැ නේ පින්නතුනි. අද මෙන්න මේ කරුණම තමයි සාකච්ඡා කරන්න ඕන. සීලානුග්‍රහයට හොති සීලෙන් අනුග්‍රහ බව ලබන්නට ඕන. සමථානුග්‍රහයට හොති සමතින් අනුග්‍රහ ලබන්නට ඕන. විපස්සනා අනුග්‍රහයට හොති විදර්ශනා වඩවඩ මේකට අනුග්‍රහ ලබන්නට ඕන. ශ්‍රුතය, සාකච්ඡාව, සීලය, සමාධිය, විදර්ශනාව මෙන්න මේ කරුණ වලින් නැවත නැවතත් මේ සම්මාදිටිය පෝෂණය කර ගන්නට ඕන. අන්නේ සම්මාදිටිය පෝෂණය වෙච්ච පමණට මොකද වෙන්නේ? සම්මා සංකප්පේ දිනු වෙනවා. නෙක්ඛම් සංකප්ප, පංචකාම සම්පත්තියෙන් ටික ටික දුරස් වෙනවා. ඇස පිනවන්න, කන පිනවන්න, නාසය දිව ශරීරය කියන මෙන්න මේ පංචේන්ද්‍රිය කිනොන්ට වඩා සතුටක් හොර තියනවා දැන් මනස සතුරු කරලා කුසල අරමුණකින් එක. නෙක්ඛම් සංකප්ප. අව්‍යාපාද සංකප්ප නිතර මෛත්‍රිය වඩනවා. සීල සත්ව සුවපත්ත්වා කියගේ තමන්ගේ මනස තමන්ගේ හිත ලස්සන සුවඳවත් පිරිසිදු මලක් වගේ නිතර ආරක්ෂා කරනවා. තමන්ගේ හිත පිරිසිදු කරගන්න කාටවත් දෙන්නේ නැහැ. තමන්ගේ හිත පිරිසිදු නොවෙන තමන්ට දුක එන්නේ. තමන්ට කෙලෙස් ඇති වෙන දෙයක් තියෙනවා නම් හැරිලවත් බලන්නේ නැහැ පින්නතුනි. ඔළුව හරවන්නේවත් නැහැ. ෆෝන් එකක් ආගේ රින්ස් ගියොතින් කලබලෙන් ඔළුව හරවන්නේවත් නැහැ. බලපු පැත්තම බලාගෙන ඉන්නව, දැක්කේ නැතුව වගේ ඉන්නව. බලනවා නම් සිහියෙන් බලන්නේ. දැන් මේ ශබ්දය නිරුද්ධ වෙලා, මේ බලන කෙනාගේ රූපයත් මේ වෙලায় නිරුද්ධ වෙලා, මගේම මනස තමයි මම මේ බලන්නේ කියලා හිතාගෙන තමයි ඔන්න බලන්නේ හරවන්නේ. එහෙම නැත්තම් පැත්තටවත් හැරෙන්නේ නැහැ වෙනද. ඒ තරම් පරිස්සම් කරගන්න තමන් හිත. අවිහිංසා සංකප්ප කිසිම කෙනෙකුට ඉරියව්වකින්වත් බැලමකින්වත් අපහසුවක් වෙන විදියට තමන් හැසිරෙන්නේ නැහැ. කටයුතු කරන්නේ නැහැ. අවිහිංසා සංකප්ප. අර සම්මාදිටියේ පමණට තමන්ගේ දැන් ස්පිරිචුවල් ගෝල් එකක්, ආධ්‍යාත්මික ඉලක්කයක් තමන්ට දැන් ඇවිල්ලා තියෙනවා. දැන් තමන් ඍජුවම උජුඛෝ නාම සෝමග්ගෝ අභයානාම සාදිසා කියන මෙන්න මේ ඍජුව මාවත, නිර්භය වූ මාවත නැමැති ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මෙන්න මේ රෙඩ් කාපට් එක උඩ, රම් පලස උඩ, රතු පලස උඩ තම ගමන් කරමින් ඉන්නේ. කොයිතරම් වියලි කටුක ගමනක තමා ගියත් තමන්ට දැනෙන්නේ තමා රම් පලසක ගමන් කරනවා වගේ. හැබැයි මේ මගින් පොඩ්ඩක් හරි ඈත් වුණොත් දැන් බලන්න තමයි ඉතාම සුඛෝභෝගී අලුත්ම වාහනයක ඔබ ගියත් ඔබ කවුරු හරි කෙනෙක් ගැන අමනාපෙන්න යන්නේ. ඔබට රූපයක් මතක් වෙනකොට ඒ රූපය ඇති දෙයක් හිතේ ගන්නව නම් ඔබ අච්චර සුඛෝභෝගී වාහනයක ගියත් ඔබ කටු ගොඩක් උඩ, මඩ ගොඩක් උඩ ඉන්නවා වගේ. ඔබ මඩ ගොඩක හිටියත්, කටු ගොඩක හිටියත්, ගල් ගොඩක හිටියත් ඔබ රූපේ Nirodhe සාක්ෂාත් කරමින් නම් ඉන්නේ ඔබ ඊටාම් සුවදායි යහනක ඉන්න කෙනෙක් වෙනවා. මෙන්න මේ ගමන ඍජුව තියාගෙන අපේ සම්මා වාචා තමාගේ ජීවිතයෙන් තමන්ටම පේන ප්‍රබලතම පරිවර්තනය තමයි තමන්ගේ භාෂාවේ පරිවර්තනය. මේක පිනතුනේ සරල නෑ. ඔබ සම්මා දිටියට කොයිතරම් ආවද, ආරසණික මාර්ගයට කොයිතරම් ඉහළම තැනින් බැසගත්තාද කියලා ඔබටම තියෙන ධම්මා ආදාසය, දහම් කැඩපත, ධම්ම රිෆ්ලෙක්ෂන් එක මොකද්ද? ඔබේ වචන හසුරුවන ආකාරය. බොරු කීමෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, පරුස වචන කීමෙන් වැළකීම විතරක් නෙවෙයි පිනතුනි, විශේෂයෙන්ම තමා මේ තුنين වෙන් වෙන්න පුළුවන්. බොරු කීමෙන් වෙන් වෙන්න පුළුවන් ඒක අමාරු නෑ. කේලම් කීමෙන් වෙන් වෙන්න පුළුවන් ඒකත් අමාරු නෑ. පරුස වචන කීමෙන් වෙන් වෙන්නත් පුළුවන් ඒකත් අමාරු නෑ. මොකද්ද අමාරුම දේ? අමාරු දේ මොකද්ද? සම්ප්‍රප්පලාපෙන් වැළකීම, හේස් වචන කීමෙන් වැළකීම. ඔන්න තමන්ගේ චරිතය, තමන්ගේ ධර්ම මාර්ගය තමන්ට බලාගෙන තියෙන සදහම් කැඩපත, the reflection of the Dhamma, Dhamma reflection. වෙනගේ චරිත සාතික පිනුදින අපට අවශ්‍ය නැහැ. තමන් කොච්චර දහමට ඇවිල්ලාද, තමන් කොච්චර දහමෙන් ප්‍රයෝජන ගෙනද, තමන් කොයිතරම් මේ සදහම් මගෙන් නිවෙන සැනසෙන කෙනෙක්ද කියලා තමන්ටම තමන්ගේ නම ලියලා චරිත සාතික ලියා ගන්න පුළුවන්. ග්‍රාම සේවක මාත්‍යයෙක්ගෙන්, සාමදාන විශ්වකාර කෙනෙක්ගෙන්, පන්සලේ විහාරාධිපති හාමුදුරන්ගෙන් චරිත සාතික අපට අවශ්‍ය නැහැ පිනුතුනි. මේ ආධ්‍යාත්මික ගමනේ චරිත සාතිකය තමන්ටම තමන්ගෙන ලියා ගන්න පුළුවන්. තමා කොච්චර හිස් වචන අඩුවෙන් කියන කෙනෙක්ද කියන එක. මෙතෙන්ට එන එක පිනුතුනි ලියසි නැහැ. මෙතෙන්ට එනකොට තමා බොහොම ඉහළ මට්ටමෙන් ඉන්නේ. මෙතෙන්ට එනකොට තමන්ටම තමන් ගැන පොඩි මාක් ටිකක් දාගන්න පුළුවන් තමන් කොච්චර ඇවිල්ලාද කියලා. කොහොමද බලාගන්නේ? අපි උදේ හවස සජ්ජහානය කරන කරණීයමෙත සූත්‍රයේ ගුණාංග ටික කොයිතරම් තමාගේ ජීවිතයට පිටිහිටලා තියෙද කියලා තමන් බලාගන්න. සක්කෝ, උජෝජ, සෝජෝජ, මුදු, අනතිමානි, සන්තුස්ස, සුබර මේ ආදී ගුණාංග. දැන් තමන්ට වෙන විකල්ප නැහැ පින්නතුනි. තමා ඍජුවම දහම් මඟ වෙත අවතීර්ණ වෙලින්. සම්මා කම්මන්ත සමා තමා සත්වඝාතනෙන් ඒ වගේම ප්‍රාණඝාතයෙන් සොරකමෙන් වැරදි කාම සේවනයෙන් සම්පූර්ණ වයින් වෙලින්. සම්මා කම්මන්ත සමා ආජීව තමන්ගේ රැකියාව හැම සතයක්ම ධර්ම රූපයන් තමා. ඇයි තමන්ගේ මේ ආධ්‍යාත්මික ගමනට පොඩි දෙයකින්වත් තමන් හානියක් කරගන්නේ නැහැ. තමන්ගේ මහාලෝකයක් ජීවිතේ ලැබිලා තියෙන්නේ. සම්මා වායාමයේ නිතර අකුසලෙන් මිදෙන්නත්, කුසලයේ දෙන්නත් උපරියම උත්සාහ කරනවා. සම්මා සතිය උපරියම ලෙස තමා මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරනවා. විශේෂයෙන් චිත්තානුපස්සනාව තමාගේ ජීවිතයේ ප්‍රධාන බහනක් බවට පත් වෙනවා. තමන්ගේ හිත ගැන ඉතාම සැලකිලිමත් මේ මොහොතේ සම්මා සමාධිය නිතර කුසල අරමුණකින් හිත සමාධිමත් කරගන්නවා. සමත භාවනාවක් කරනවා. සමාහිතෝ භික්ඛවි භික්ඛු යථා භූතං කදානති කියපු විදිහට අන්නේ සමාධිමත් වෙච්ච සිතින් අර තමාසා දැනගත්තු කලින් චතුරාර්ය සත්‍ය ඇස අනිත්‍යයි, රූපය අනිත්‍ය ආදී වශයෙන් ඇස් කන්න ආසාදී ආයතන රූපාදී අරමුණු බලනවා. රූප වේදනාදී ස්කන්ධ පංචකය සමුදය ධම්මානුපස්සී විහෙරති, පය ධම්මානුපස්සී විහෙරති හට ගන්නවා, නිරුද්ධ වෙනවා බලන්න. හැම මොහොතෙම අපේ ජීවිතය කියන්නේ රූපාදි ස්කන්ධ පංචකයක් හටගෙන නිරුද්ධ වීම කියන එක දකිනවා. ඒ හටගෙන නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය ස්කන්ධ හතරකින් වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ හතරකින් තමා මේ ජීවිතය ගත කරන මොහොතක් කියන එක සමානවෙන් දකිනවා. එන්නේම බාහිර රූපයෙන් නිදහස් වෙනවා. අභ්‍යන්තර නාමයන්තරොත් නිදහස් වෙනවා. මේ චිත්තචෛසික කියන කාරණාත් තත්ත්වගත විපස්සති ඒ ඒ තැනම තමා විපස්සනා කරමින් ඉන්නේ. යත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති. යම්සි තැනක නාම රූප දෙක ඉතර නැතුවම නිරුදුනා නම් එත්තේ සාචිදතේ ජඨං අන්නේ තැන ගැටලු දුක් ආදිය සියලක්ම තමා නිරෝල් කරගන්නවා. කෘතවේදීත්වයෙන් ආරම්භ කරන මේ ආධ්‍යාත්මික ගුණ වගාව කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් ධර්ම ශ්‍රවණය කරලා සම්මා දිට්ඨිය ඇති කරගෙන සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි තිනතනි තමගේ ජීවිතයේ වටිනා මඟවටපත් වෙනවා. මේ අරසිංහ මාර්ගය සම්පූර්ණ කරනකොට සම්මා සතිය සම්පූර්ණ කරනවා කියන්නේ සතර සතිපට්ඨානය සම්පූර්ණ වෙනවා. සතර ඍද්ධිපාද සම්පූර්ණ වෙනවා. සම්මා වායාමය සම්පූර්ණ කරනකොට. ඒ වගේම ඉන්ද්‍රිය ධර්ම ටික සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම සම්පූර්ණ වෙනවා. ශ්‍රද්ධාදී බල ධර්ම සම්පූර්ණ වෙනවා. සති සම්බොජ්ජංගය ආදී බොජ්ජංග සම්පූර්ණ වෙනවා. ආරසිංහ මාර්ගය අංග සම්පූර්ණ වෙලා හැම වෙලාවෙම දකින්නේ සමුදේ ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති. විදර්ශනායම කාලය ගත කරන කෙනෙක් බටපත් වෙනවා. තමන්ගේ සම්පූර්ණ ජීවිතයේ ඉහෙළම තැනින් තියාගන්නේ මෙන්න මේ පුහුණුව පිණිස. තමන්ට ජීවිතයේ බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවන දිවාර ඇදැක්කී සදා නොනිවෙන පහන් තුනක් වගේ මැණික් පහන් තුනක් වගේ ආලෝකයේ සපයමින් මේ ආරසණික මාර්ගයේ ඉදිරියට යන්නට අපට සියලු මඟහසර විවර කළ දෙන්න. ඒ සඳහා කටයුතු කරන්න අපි අදිෂ්ඨාන කරගනිමු. බුදුරජාණන් වහන්සේ මේ විද්‍යා විමුක්ති කියන සූත්‍රයෙන් දේශනා කරන්නේ යම් කෙනෙක් ඇහුවතින් අන්‍ය ආගමික කෙනෙකුෙන් ඇහුවතින් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ මොහොකටද? ආරසණික මාර්ගයේ දේශනා කරේ මොහොකටද? මෙන්න මේ බ්‍රහ්මචර්යාව දේශනා කරේ මොහොකටද කියලා ඇහුවතින් කියන්න. විද්‍යා විමුක්ති ඵල සත්‍ය ක්‍රියාව සඳහායි. විද්‍යාව කියන්නේ කාටකින් මේ දැනුම ලබා ගන්න, ප්‍රඥාව ලබා ගන්න, අනිත් අතින් විමුක්තිය සාක්ෂාත් කරගන්නයි මේ ධර්මයේ දේශනා කරේ කියලා උට පවසන්න කියලා. මේ ලෝකේ නිදහස් වෙන පින්නතුනි, දුකේ නිදහස් වෙන බුදුහම ධර්ම දේශනා කළා. ඒ නිසා මෙන්න මේ ගමන පින්නතුනි අපි හැකිතාක් ඉක්මනින් සම්පූර්ණ කරගන්නට ඕන. අපේ ජීවිතේ වෙන ඕනම දයක් ප්‍රමාද කරන්න පුළුවන් පින්නතුනි. හැබැයි මේ ධර්මයේ හැසිරීම කියන එක ප්‍රමාද කරගන්න නම් බෑ පින්නතුනි. අපි කොයි මොහොතෙක් තැන්ගෙද දන්නේ. අද මේ ජීවත් වෙන අපි හෙට මොහොතෙහි අපි නැද්දක පියලා තියෙන පුළුවන්. අද මේ නිරෝගී වෙන්න අපි හෙට දවසේහි දැඩි සත්කාරයකෙහි සිහි නැතු ඉන්නට පුළුවන්. අද මේ නිරෝගී වෙන්න අපි හෙට දවසේහි බරපතල අනතුරකට පත් වෙ ඉන්න පුළුවන්. අද මිනිස්යන් වශයෙන් ඉන්න අපි හෙට දවසේහි මේ මුළු පෘථුවියෙම මිනිසුන් තුරන් කරන විදිහේ ආයුධයකින් න්‍යෂ්ටිකාවියකින් මේ මුළු මානව සංහතියම හෙට දවසේහි මේ මොහොත වෙනුවට නැති වෙලා තියෙන පුළුවන් පිළිතුර. ඒ නැති වෙන්නේ මේ මිනිස් ජීවිත විතරක් නෙවෙයි. ඒ නැති වෙන්නේ මොකද්ද? ඒ අපට අහිමි වෙන්නේ මොකද්ද? ඒ අහිමි වෙන්නේ කල්පාන්තර ගානක් අප දුක් විඳලා උපයාගත්තු මේ සම්බුද්ධ ශාසනීය සද්ධර්මයේ. බුදුහම දේශනා කරනවා යම් කෙනෙක් මේ දහම දකිමින් එක දවසක් ජීවත් වුණත් යා දහම නොදක ජීවත් වෙන කෙනාගේ අවුරුදු 100ට වඩා වටිනවා කියලා. මේ කියපු ධර්ම කරුණ ටික ඔබ අසමින් මෙනෙහි කරමින් ඔබ එක දවසක් ගත කළා කියලා කියන්නේ මොකද්ද? ඔබ බුද්ධං සරණං ගච්ඡාමි කියන එක විශ්වාස කරනවා නම් ඔබ අවුරුදු 100ක් ජීවත් වෙලා තියෙනවා. යෝචේ මස්ස සතං ජීවේ අපස්සෝ ධම්ම මුත්තමං ඒකාහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්ම මුත්තමං. මේ යථාර්ථය නොදෙක යම් කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා මේ ස්කන්ධ පංචකයේ සමුදේවය දකිමින් එක දවසක් යා ජීවත් වෙනෝ නම් එයා අවුරුදු 100ක් ජීවත් වුණා වගේ කියලා දේශනා කළා. එනිසා එක දවසකින් අපට පුළුවන් ආයුෂ අවුරුදු 100කින් වැඩි කරගන්න. ඒ සඳහා අපි උත්සාහයෙන් කටයුතු කරමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය, දිගාසිරි සම්පන්න සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් ධර්ම ශ්‍රවණ ආනිසංසයෙන් අද පුණ්‍ය ආනුමෝදනා කරන්න බලාපොරොත්තු වන එමීගේ ඥාතීන් විලියම් ඔස්වර්ඩ් ධර්මරත්න පියතුමා, එල්සී ධර්මරත්න මාතා ඇතුළු එමීගේ සියලු ඥාතීහු මේ පින දැක සුවපත් වෙත්වා. ශ්‍රීමති නෝනට මේ උතුම් කුසලයේ ධර්ම අවබෝධය සඳහා හේතු වේවා. ඔබ හැම දෙනාගේම ධර්ම අවබෝධය දිනුම සඳහා මේ උතුම් කුසලයේ හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නිද්දුක්ඛම් භයම් පන්තා ච නිබ්භයම් සෝකම් පන්තා ච නිස්සෝකම් හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.